රනිල් වික්‍රමසිංහ මහත්තයත් කියලා තියෙනවා ඊළඟ ආණ්ඩුව ජාතිකා. ඒ තුමා පිළිගන්නවා එක්සත් ජාතික පක්ෂයට තනියෙන් දිනන්න බෑ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ඒක කියනවා නම් මෙතුමත් මේක කියනවා නම් ඒ කියන්නේ දෙගොල්ලොම පිළිගන්නවා. දෙගොල්ලන්ටම තනියෙන් බහුතර ආණ්ඩුවක් පිටවන්න බෑ කියලා. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා මාස 4ක් ආණ්ඩු කරානේ. අගමැතිවරයා ඉදී. මාස 4ටමයි අර මහ බැංකු මූල්‍ය වංච බරපතල මූල්‍ය වංචාව සිද්ධ. ඔයාලා කෝට UNP අර පරණ හිටපු පිපාසෙ හාමතේ හිටිය අවුරුදු ගාන. ඒ හාමතේ මාස 4න් පියව ගන්න තමයි මේ වැඩේ. එහෙම පාලනයක් රටේ යහපාලනය ගෙනේ කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. අර කඩෙත් බඩු අප්සෙට් මේ කඩෙත් බඩු අප්සෙට් මේ කඩ දෙකම වහන්න කියන එක තමයි තව පැහැදිලිව අපි කියන්නේ.